සුරුතරේ ආණ්ඩුව වැඩ කටයුතු කරා කියන්නේ පුදුමයක්. කොයි ලෝකෙද සුරුත ආණ්ඩුව මේ කරන්න පුළුවන්? ඒක විශේෂයෙන්ම අපිට පුළුවන් උනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා කියලා මම කියනවා. එතුමා කොහොම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂල කතා කර කර ඒගොල්ලොත් කන්ට්‍රෝල් කර කර ඒගොල්ලෝගේ සහයෝගයක් ලබාගෙන මේ වැඩ කටයුතු කරන්න අවස්ථාව දුන්නා අපිට. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අමතක කළා නෑ. එතුමාට හැම පක්ෂයෙන්ම හැම ජන කොටසක්ම ඡන්දෙ දුන්නා. මේ පළපුරුද්ද වුණ තනි පක්ෂයක ජනාධිපති තනි පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන එක කියලා හිතන්නේ නැතුව මම බලාපොරොත්තු ශ්‍රී ලංකා නිදහස් ඡන්දුනේ බොහෝ අය එතුමාක් ඇත නිදී කියලා. ඒ පක්ෂේ සමහර අය දැන් එතුමා කකුලෙන් අදින්න හදනවා. මොකද දෙන විකල්පය? මහින්ද රාජපක්ෂ ජනාධිපතිව අපෝ දිනන්නේ නැහැ. වෙන්නේත් නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේ දීලා තියෙන නායකත්වයේ රටේ ප්‍රධානී හැටියට ඒ වටේ ක්‍රියා කරන්න පුළුවන් විදියට යටියක්.